බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි තတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි චොරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරනේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං සත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාතෝ භගවතා ධම්මෝ සම්දෙන්තිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හීති සදහවත් වාසනාවන්ත පින්තුනි අද මේ සදහවත් පිරිස මේ නිවසට දැස්සලා ඉතාම වටිනා පින්කමක් සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අදට යෙදෙන උපන්දිනයේ සිහිපත් කරගෙන මහීලා වික්‍රමසිංහ මහත්මිය බලාපොරොත්තු වෙන්නේ සිය ජීවිතයේ ආලෝකවත් වීමට, ඒ වගේම තමන් ඇසුරු කරන තමන්ගේ ඒ සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් හැම දෙනාගේම යහපත සඳහා පින්කමක් සිදු කිරීමටයි. දින තුනේ අපි උපන් දින සඳහා විවිධ කටයුතු සිදු කරනවා. නමුත් ඒ කටයුතු අතරින් කෙනෙකුට ධර්මය අහන්නට අවස්ථාව සලසලා දීම තමයි ජීවිතේ කරන්න පුළුවන් වටිනාම පින්කම. සම්බදානං ධම්මදානං ජිනාති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කාරණේමයි. සියලුම දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය කියලා. ඉතින් කෙනෙකුට උපන් දිනයක් අවස්ථාවකදී සිහි කළ යුතු ධර්මය, ඒ වගේ මේ වගේ වෙලාවකදී වෙන කෙනෙකුට දෙන්න තියෙන ලොකුම තෑග්ග ධර්මයමයි. ඉතින් අන්නේ වටිනාම දේ තමයි මේ අත්තන් දෙන්න හදන්නේ, මේ අත්තන් ලබා ගන්න හදන්නේ. සින්නතුනි අපි කල්පනා කළ බලන වටිනවා බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ සාරාංශය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, මහණෙනි මම අතීතේ දැනුත් මතුවටත් කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ සමස්ත අනුශාසනා බුදුහාමුදුර කරුණු දෙකකට කෙටි කළා. මොකද ඒ කාරණේ කියලා මේ වෙනතන හිතනවාද? බුදුහාමුදුර දේශනා කරනවා, මං අතීතේ දේශනා කළා නම්, දැන් දේශනා කරනවා නම්, මතුවට දේශනා කරනවා නම්, ඒ දේශනා කරන්නේ කරුණු දෙකක් විතරයි කියලා. මොකද ඒ කරුණු දෙක? සිත පිරිසුදු කර ගැනීම කියලා අපට කෙටියෙන් කියන්න පුළුවන්. බුදුහාමුදුර දේශනා කරනවා, මම දේශනා කරන්නේ කරුණු දෙකයි. මොනවද ඒ කරුණු දෙක? දුකත් දුක නැති කිරීමත් විතරයි කියලා. මෙච්චරයි දේශනා කරන්නේ. මේකම තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය හැටියට හතරක් විදිහට විස්තර වෙන්නේ. මේකම තමයි ධම්මචක්ක සූත්‍රයේදී කරුණ 12ක් හැටියට ත්‍රිපරිවට්ට ද්වාදශ ආකාරය කියලා දේශනා කළේ. ඒතර විවිධ න්‍යායන් වලින් ඒ වාගේම විවිධ අවස්ථාවල අහන ශ්‍රාවකයන්ගේ තියෙන මානසික තත්ත්වය අනුව මේ කාරණා බුදුහාමුදුර විවිධ ක්‍රම වලින් දේශනා කළා කියලා. මොන ක්‍රමයෙන් මොන න්‍යායෙන් දේශනා කළත් උන්වහන්සේගේ දේශනය හරය තමයි මේ දේශනා කළේ. එනිසා චතුරාර්ය සත්‍ය තමයි බුදුහාමුදුරන්ගේ දේශනයේ පරමාර්ථය, දේශනාවේ සාරාංශය. මෙතෙන්දි තේරුම් ගන්න කල්පනා කරලා බලන්න වටිනවා, ඇයි බුදුහාමුදුර මේ වගේ දෙයක් අපට දේශනා කළේ? මේක තමයි පිරිසන ලෝක යථාර්ථය. ලෝක යථාර්ථය අපට ලස්සන ලෝකයක් පේනවා. නමුත් මේ පේන ලෝක අතරේ යථාර්ථය වෙන්නේ මේකයි. මේ යථාර්ථය තමයි බුදුහාමුදුර අවබෝධ කරගත්තේ. මේ යථාර්ථය තමයි උන්වහන්සේ පුරා අවුරුදු 45 දේශනා කළේ. මේ දේශනා කිරීමෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ මේ ලෝක සත්‍ය දුකෙන් මිදවීමයි. ඒ සඳහා දැඩි අදිස්ථානයකින්, දැඩි කරුණාභ්‍යාසයකින් තමයි කටයුතු කළේ. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ප්‍රධාන පරමාර්ථය වුණේ අහන ශ්‍රාවකයන්ගේ දුක් නැති කිරීම. අහන ශ්‍රාවකයන්ගේ මානසික තත්ත්වය ඉහළ තලයට ගෙනියන්න. ඒ වගේම ශ්‍රාවකයන්ට වඩාත්ම සතුටෙන් ජීවිතේ ජීවත් වන්නට අවකාශ සලසලා දෙන විදියටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වෙත ආපු සමහර අය බොහොම දුකෙන් ආපු අය. නැත්තම් දන්නවා. ඇකිසා ගෝතමි වගේ අය. ජීවිතේ මහා දුක් වලට මුහුණ පාපු අය. ඒ සියලුම දුක් බහා තබලා සියලුම දුක් දුරු කළා. මානසික අතින් ඉහළම තලයකට ගෙනියන්නට උන්වහන්සේගේ ධර්ම හේතු වුණා. එනිසා සමස්තයක් වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝක සත්‍යය මනමින් අවබෝධ කරගෙන වඩාත්ම ජීවිතෙන් සතුටෙන් කාලය ගත කරන්න හේතු වන පදනමයි උන්වහන්සේ ධර්ම දේශනාවලින් ඇති කළ තියෙන්නේ. මා මේ අවස්ථාවේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තු පාඩය මේ පින්නතුන් ඇහෙන්නට ඇති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන පාඩය. මේ පාඩයේ පින්නතුනි පාඩය මොකක්ද කියවෙන්නේ? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන පාඩය මොකක්ද කියවෙන්නේ? ධර්මය ගැන. බුදුරජාණන් වහන්සේගේ ගුණ තමයි ඉතිපිසෝ ගාථාවෙන් කියවෙන්නේ. සුපටිපන්නෝ පාඩයෙන් කියවෙන්නේ සංඝ රත්නයේ තියෙන ගුණ. ස්වාක්ඛාතෝ පාඩයෙන් කියවෙන්නේ ධර්මයේ ගුණ. එතකොට බුද්ධ රත්නයේ ගුණ 9ක් තියෙනවා. ධර්ම රත්නයේ ගුණ 6ක් තියෙනවා. සංඝ රත්නයේ ගුණ 9ක් තියෙනවා. මේ ටික එකතු කරාම කීයද? 9 වැඩි කොයි 6 කොයි? ඈ 24යි. මේ හතරට මොකක් මේ 24ට මොකක් කියලාද කියන්නේ? 24 මහ ගුණය කියලා. ඈ 24 මහ ගුණය කියලා පොතක් එහෙම තියෙනුනේ. අන්නේ පොතෙන් කියවෙන්නේ මේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණ 24. ඒ ත්‍රිවිධ රත්නයේ ගුණ සම්පූර්ණ ගුණ සමුදාය කෙටි කළ තමයි මේ දක්වන්නේ. එහිදී විශේෂයෙන් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබ අප සරණ ගිහිපු අපේ බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ ස්වභාවය ගැන. ධර්මයේ ලක්ෂණ ගැනයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අතන කාලය තිස්සේ මම හිතන්නේ බණ අහපු අය මේ අතන ධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් තියෙන නැත්නම් දැන් ඒක සාපහිතනවා මේ කියන කරුණ මේ අතන තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. දෙන්න තුනේ ධර්මයේ ගැන කියද්දී අපි මුලින්ම දේශනා කළා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝක යථාර්ථය කියන එක. ඒ වගේම මොනවහන්සේ දේශනා කළේ මේ ලෝකයේ ස්වභාවික තත්ත්වය. කෘතිම තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම මොනවහන්සේ ඉතාම වැදගත් සූත්‍රයක් දේශනා කරනවා නගර කියලා සූත්‍රයක්. සංගුණනිකායේ තියෙනවා නගර සූත්‍රය. අහලා තියෙනවද? අහලා නැහනේ. ඔව් නගරයක් ගැන තියෙන සූත්‍රය. බුදුහාමුදුරුවෝ මේකෙන් උපමාවක් කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා එක්තරා රජ කෙනෙක් යමතියෙක් ඉන්නවා. මේ යමතිවරු එක්තරා අවස්ථාවකදී කැලේ යනවා. කැලේ යන අවස්ථාවේදී මේ යමතියාට හමු වුණා එක්තරා නටබුන් වෙච්ච නගරයක්. දැන් උනත් ඒ වගේ නගර තියෙනවනේ. දැන් ලෝකේ ඒ වගේ සම්පූර්ණයෙන්ම යටත් වෙච්ච නැත්නම් නටබුන් වෙච්ච නගර රාජධානි මහා අධිරාජ්‍යයන් තියෙනවා. අන්නේ වගේ මේ යමතියත් කැලේ යනකොට නගරයක් හමු වුණේ නගරේ නටබුන් වෙලා නටබුණු නැහැ කියන කලින් වත් ජනගහනය වාසය කරපු නගරයක්. නමුත් ඒ නගරේ දැන් ගොඩනැගිලි දිරාපත් වෙලා මහා මාර්ග දිරාපත් වෙලා දැන් ගස්වලන් මේ වර්ධනය වෙලා මේක නගරයේ අර පෞරාණික තත්ත්වේ නැති වෙලා නගරේ විනාශකත්වයට පත් වෙලා දැන් තියෙනවා. ඒකට මෙන්න මේ නගරයට ගියාට පස්සේ මේ ඇමතිය දැක්ක මේ නටබුණුච්ච නගරේ. දැකලා හොඳට ඒ තොරතුරු බලාගෙන නැවත තමාගේ ස්වාමියා වෙත රජතුමා වෙත ආවා. රජතුමා වෙත ආපු අවස්ථාවේදී රජතුමාට කියනවා රජතුමනි මම මේ වගේ කැලේ ගියා. කැලේ යනකොට මම මේ නටබුණුච්ච නගරයක් දැක්කා. මේ නගරේ ඇලින් තියනවා, නිවස් තියනවා, පාරවල් තියනවා, මාලිගා තියනවා. මේ වගේ නොඑක් තැන් මම දැක්කාය කියලා. රජතුමා ඊට පස්සේ කියනවා එහෙනම් ඇමතිය ඔබ නැවත ඒ නගරයට යන්න. නැවත නගරයට යන්න ඔබ සේවකව තරගෙන ගිහිල්ලා ඒ නටබුණුච්ච නගරය ප්‍රතිස්ථාපනය කරන්න. නැවත සංවර්ධනය කරන්න කියලා සඳහන් කළා. අර කීප විදිහටම නැවත නගරය ගොඩ නගන්න කියලා. එතකොට මේ ඇමතිය මොකද කරන්නේ? ඊට අවශ්‍ය කරන සේවකිනුත් අරගෙන ඒ වගේම උපකරණත් අරගෙන මේ නගරයට ගියා. නගරයට ගිහිල්ලා නැවත ආර නගරයේ තිබිච්ච විදියටම මෙයා ප්‍රතිසංස්කරණය කළා. සැල ඔක්කොම අර නගර තිබිච්ච තැන් නගර හැදුවා, පාරවල් තිබිච්ච තැන් පාරවල් හැදුවා, මන්දිර තිබිච්ච තැන් ආයි පිළිසකර කළ මන්දිර හැදුවා. ලිම් පොකුණු තියෙනව අලුත් වැඩියා කළා, වැව් පොකුණු ආදිය ප්‍රතිසංස්කරණය කළා, මේ ඔක්කොම කළා. කරලා අර නගරය හදලා නැවත රජතුමා වෙත එනවා. රජතුමා වෙත ඇවිල්ලා රජතුමාට කියනවා ස්වාමීනි ඔබතුමා මට යම් කිසි කාර්යයක් බාර දුන්නා නම් මම මේ කාර්යය මැනවින් සිදු කළයි කියලා. දැන් අර නටබුන් වෙච්ච නගරයක් නැවත ප්‍රතිස්ථාපනය කරපු ආකාරය. බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව කළේ මේ උපමාව දේශනා කළේ උන්වහන්සේ සඳහන් කරන වික්ෂුන් වහන්සේලාට මහණෙනි මමත් මේ ධර්මයේ දේශනා කිරීමත් අර ඇමතියා නටබුන් වෙච්ච නගරය ප්‍රතිසංස්කරණය කරා වගේ වැඩක් කියලා. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ මේ දේශනා කරපු ධර්මය උන්වහන්සේගම නිර්මාණයක් නෙවෙයි. මේක ලෝක යථාර්ථය. අනිත් එක උන්වහන්සේ විතරක් නෙමෙයි මේ යථාර්ථය දේශනා කළේ. මේ යථාර්ථය ලෝකයේ කලින් කාලයක පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේම ඥාණයෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරන ධර්ම කලින් කාලට ලෝකයේ දේශනා කරනවා. අන්න ඒ දේශනා කරන ධර්මයේ කාලයකදී අවිද්‍යාව නැමැති වල් පැල වලින් වනයෙන් වල් වැදිලා මේක නටබුන් වෙලා යනවා. අන්න ඒ අවිද්‍යාවෙන් වැසී ගිය මේ ලෝකයේ නැමැති නගරයට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් සිදවන්නේ අර නටබුන් වෙච්ච නගරය ප්‍රතිසංස්කරණය කිරීම හා සමාන වැඩක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිතුරු නිර්මාණයක් නෙවෙයි. දැන් මේ පිළිතුරු දන්නව නිර්මාණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පිළිම වහන්සේ නිර්මාණය කළා තියෙනවා, මේ නිවස නිර්මාණය කළා තියෙනවා, මේ උපකරණ මේවා නිර්මාණ. ඒ වගේම අනාවරණය කියලා තියෙනවා. අනාවරණය කියන්නේ මොකටද? අනාවරණයයි නිර්මාණය අතර වෙනසක් තියෙනවා. අනාවරණය කියන්නේ මොකටද? දැන් ඩිස්කවරි කියලා අපි කියන්නේ නේද? ඈ ක්‍රියේටිව් එකක් තියෙනවා, ඩිස්කවරි එකක් තියෙනවා. මොකද වෙනස? නිර්මාණය කරනකොට ඊට කලින් නොතිබෙච්ච දෙයක් තමයි නිර්මාණය කරන්නේ. දැන් මේ නිවත මෙතන ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අලුතින් නිර්මාණය කළා. දැන් මේ උපකරණ මේ හැම දෙයක්ම නිර්මාණය කරපුවා. එතකොට අනාවරණය කියන්නේ මොකද්ද? අනාවරණය කියන්නේ තියෙන දෙයක්ම සොයා ගන්නවා. දැන් අපි කියමු මෙතන මේ භූමිය හාරලා අපි කියමු මොකක් හරි පොළොවට තියෙන ඛනිජ සම්පත්තියක් මොකක් හරි මැණික් හරි මිනරන් හරි රත්තරන් හරි සොයාගත්තා කියලා. ඒක නිර්මාණයක්ද? ඒක නිර්මාණයක් නෙවෙයි. මැණික්ෝ රත්තරන්ෝ දේවල් නිර්මාණය කරන්න බෑ. ඒව නිර්මාණය වෙන දේවල්. ඒව කරන්නේ මිනිස්සු අනාවරණය කරගන්න එක. වැකිලා තියෙන දේවල් පේන විදිහට සලස්වන එක. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අන්න ඒ වගේ අනාවරණයක්. නිර්මාණයක් නෙවෙයි. එතකොට ලෝකේ පහළ වෙන සමහර ආගම් තියෙනවා දෙවියන් වහන්සේ නිර්මාණය කළා කියලා. දැන් පුද්ගලෝ නිර්මාණය කළා, ලෝකේ නිර්මාණය කළා, ආදිවාසීන් නිර්මාණ තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවම යම් යම් දේවල් කරන්න පුළුවන් කියලා සමහර ආගම් වල කියනවා. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි බුදුදහම නිර්මාණයක් නෙවෙයි. බුදුදහම කියන්නේ අනාවරණයක්. ඒ වගේම ලෝකේ ඉන්න සත්ත්වයන්වත් නිර්මාණයක් නෙවෙයි. සත්ත්වයා නිර්මාණයක් නොවන්නා වගේම සත්ත්වයාගේ දිනුක්තියක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තම තමන් විසින්ම අවබෝධ කරගත යුතු දෙයක්. එනිසා ලෝකයේ පහළ නැ බුදුරජාණන් වහන්සේලා දේශනා කර තියන්නේ උන්වහන්සේලා මාර්ගෝපදේශකයන් විතරයි කියලා. එනිසා පුද්ගලයාගේ වගකීම 100%ක් ශාස්ත්‍රවරයෙක් ගත්තේ නැහැ. ශාස්ත්‍රවරයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කළේ මේ යථාර්ථයේ තේරුම් අරගෙන දීලා තේරුම් කළා මේක අවබෝධ කළා දීලා සත්‍යයටම මේ ධර්ම මාර්ගය යන්නට මාවත සලසලා දීලා. ඒක හරියට කලින් කිසියම් නගරයක ගිහිපු කෙනෙක් ඇවිල්ලා ඒ නගරයට නොගිහිපු කෙනාට මාර්ගය කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ කළේ ඒ වගේ දෙයක්. අන්න ඒ ධර්ම පින්තුනේ මේ පින්තුනේ විටින් විට අහලා තියෙනවා. අන්න ඒ ධර්මයේ සාරාංශය අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ධර්මයේ ස්වභාවය මොකද්ද? ලක්ෂණ මොකද්ද? ඒ ධර්ම පොතේ අපේ ජීවිතයට සම්බන්ධද? අපේ ජීවිතේදී ඒ ධර්ම සම්බන්ධ කරගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද? ආදී කරුණ තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාක්ෂාත්ෝ භගවතා ධම්මෝ කියන මේ පාඨයෙන් පිනතුනේ මේ පාලි පාඨය. මේ පාලි පාඨයෙන් මේ ධර්මයේ යන සියලුම ගුණ ගුණ හයකට කැටි කරලා සාරාංශ කළ දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි සාක්ෂාත්ෝ. මේ ධර්ම ඉතාම මනවින් දේශනා කරලා තියෙනවා. සාක්ෂාත් කියන පදේ ඇදලා තියෙන සු අක්ෂාත් කියන පද දෙක එකතු වෙලා. ඒ සිංහල තේරුම තමයි මනවින් දේශනා කර කියන එකයි. අපේ මනවින් දේශනා කර කරයි කියලා කියන්නේ මේ ධර්ම කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේට වැරදිච්ච ස්ථානයක් නැහැ. උන්වහන්සේට අතපසු වෙච්ච ස්ථානයක් නැහැ. යම්කිසි සත්‍යකෝගේ විමුක්තිය ලබා ගැනීමට යම්කිසි මාර්ගයක් හේතු වෙනවා නම් ඊයේ මාර්ගයේ සපුරා උන්වහන්සේ දේශනා කරා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියලා විශේෂ ගුණ හතරක් තිබුණා. චතු වෛසාරත්‍ය ඥාන කියලා අපි ඒවා කියනවා. විසරද ඥාන හතරක් බුදුහාමරණේ තිබුණායි කියලා. එයින් එක ලක්ෂණයක් තමයි ලෝක සත්‍ය අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නැහැ කියලා. දෙවියන් බබුන් මරුන් සහිත මේ ලෝකයේ කිසිදු කෙනෙකුට හේතු සහිතව ඔප්පු කළා කියන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ යමක් අවබෝධ කරගත්තනම් ඒ දේ අවබෝධ කරගත්තේ නැහැ කියලා කිසිම කෙනෙකුට හේතු සහිතව කියන්න බෑ කියලා. එනිසා බුදුහාමී අවබෝධ කරගත්තේ ඉතාම පැහැදිලිවම අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත පැහැදිලි දැනීම තමයි ඉතාම මනවින් අපට දේශනා කළේ. මනවින් දේශනා කරනවා කියලා කියන්නේ පිනතුනි මේ ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. මුල කියලා කියන්නේ සීලය. මැද කියලා කියන්නේ සමාධිය. අග කියලා කියන්නේ ප්‍රඥාව. ඒකට සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ තුනින් යුක්තව මනවින් මේක දේශනා කළා කියලා. ඒ විතරක් නෙවෙයි මේක තීරුම් ගත වෙනාට මේ මාර්ගය යන්නටත් පුළුවන්. එනිසා අසන මනවින් දේශනා කරයි කියලා කියන්නේ. නිසා කෙටියෙන් ගත්තොත් ස්වාකහත කියලා කියන්නේ මනාව දේශනා කළ කියන අර්ථය. ඊළඟ ලක්ෂණය තමයි සංදිටික. සංදිටික කියලා කියන්නේ සමන්ත සාන්දෘෂ්ටික වශයෙන් අස්මනා පිටම මේකේ ප්‍රතිඵල දකින්න පුළුවන් කියන එක. බුදුහාමුදුර දේශනා කරපු ධර්මය මේ ජීවිතයේදීම අපට අත්දකින්න පුළුවන්. ලෝකේ බොහෝ ආගම්වල විමුක්තිය තියෙන මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්නකම් වස් පිළිවෙල ටිකක් හෝ දෙවියන්ට යාඥා කරමින් ඉන්නට ඕන විමුක්තිය තියෙන මරණය පස්සේ. නමුත් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි මේ විමුක්තිය තියෙන්නේ මෙලොවදීමයි. මරණයෙන් පස්සේ නෙමෙයි. මෙලොවදී මේ විමුක්තිය තියෙනවා. ඒ විමුක්ති රාශිය කෙනෙකුට අත්විඳින්න පුළුවන්. ඒක තමයි සුවිශේෂත්වය. සාන්දෘෂ්ටික ධර්ම ඒ වගේම මේ සාන්දෘෂ්ටික ධර්ම පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා අවසානයේ ලබන දේකුත් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් ධර්මයට නොයෙන් එක හේතුවක් තමයි බොහෝ දෙනෙක් හිතනවා මේ ධර්මයෙන් ලැබෙන සුවේ තියෙන නිවන් දැකලා පස්සේ කියලා. නිවන් දැකලා පස්සේ සුපරිමුක්තියක් ලබනවා. නමුත් පින්නතුනි මේ අප පිළිපදින ධර්මෙහි ආනිසංස තියෙන්නේ පිළිපදින ආරම්භ කළ මොහොතේ පටන්. ආරම්භ කර මොහොතේ පටන් මෙහි විමුක්ති රහස අපට තියෙනවා. ඊ ආස්වාදයේ තියෙනවා. ඊ සතුට අපට ලැබෙනවා. හරියට උදාහරණයක් ඇදලා කිව්වොතින් දැන් කොළඹින්නම් ගාලට යනකොට දැන් කොළඹින්නම් ගාලු පාර ආරම්භ වෙනකොට ගාල්ලට යන්න මොන්නේ ගාල්ල කියලා කියන්නේ. දැන් කොළඹින් අර ගෝල් පේස් එකකට යනකොටම ගාලු පාරට ගිහිල්ලා. එතන ඉඳන්ම කියන්නේ ගාලු පාර කියලා. ගාලු පාර කොල්ලු පිටියේ ගාලු පාර පම්බල පිටියේ ගාලු පාර වැල්ලවට ගාලු පාර දෙහිවල හොම කියන ගාලට යනකම ගාලු පාර කියලා කියනවා. නොරටත් එහෙමයි. දැන් නොරටත් කැලණියෙන් පාස් වෙනවට එකම කියන්නේ නොර පාර කියලා. එතනින් නම් දෙකටම නොර පාර තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්තුනි නිවන් මාගේ මේ විමුක්ති මාර්ගයක් මේක. මේ විමුක්ති මාර්ගය පිළිපදින්න ආරම්භ කර මොහොතේ පටන්ම මෙහි ආනිසංස යම් යම් මට්ටම් වලින් අපට ලැබෙනවා. මේක අපට සාන්දෘෂ්ටික වශයෙන් දකින්න පුළුවන් මේක. එහෙම ධර්මයක් මේ දේශනා කළේ. ඒකට ධර්මයේ තියෙන තවත් ගුණයක් තමයි සංදිප්තික කියලා එක. ඒකට පාකහත කියන හැටියට මනාව දේශනා කළා. සංදිප්තික කියන විදියට ඒක සාන්දෘෂ්ටිකයි මෙලවදීම විපාක දකින්න පුළුවන්. මෙලවදීම ආනිසංස සංවිඳින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි අකාලික කියන එක. අකාලික කියන්නේ කල් නොගොස් ප්‍රතිඵල දකින්න පුළුවන් කියන එක. මේ ගැන අභිධර්ම වීදි විග්‍රහයන් තියෙනවා. මාර්ගඵල සම්බන්ධයෙන් අකාලික කියන එක තියෙනවා. මාර්ගය ලැබුණු ගමන්ම ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක. නමුත් සාමාන්‍ය තේරුම ගත්තොත් අකාලික කියන්නේ කල් නොගොස් ප්‍රතිඵල දකින්න පුළුවන් කියන එක. දැන් අපි ජීවිතයේ පිනතන යම් යම් දිවල් කරනකොට අපට මුගාක් කාලයක් බලන් ඉන්න වෙනවා. දැන් බුදුහාමෙන් අහන්නේ මේකේම ප්‍රශ්නයක් අහුව කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේනේ මිනිසුන්ට ධර්මයේ හැසිරෙන කියලා කියනවා. ඒ හැසිරෙන ධර්මයේ ප්‍රතිඵල ලබන උභාකාල ගත වෙනවා. උභාකාල ගත වෙන ධර්මයේ ගැන දේශනා කළා මේ ඉක්මනට ලබන තියෙන ප්‍රතිඵල ප්‍රමාණ කරන්නේ ඇයි කියලා. දෝෂාරෝපණය කර බුදුහාමෙන්. මේ ඉක්මනට ලබන තියෙන ප්‍රතිඵල තිබිද්දී මේ උභාකාල ගින්න ලබන තියෙන ප්‍රතිඵල ගැන දේශනා කරනවායි කියලා. දැන් බලන්න කෙනෙකුට උදාහරණයක් ඇටියට අපි ඉගෙන ගන්නයි කියමු. ඉගෙන ගන්න ගිහිල්ලා අපි අවුරුදු 100ක් නම් ඉගෙන ගන්නවද ප්‍රතිඵලයක් ගන්නනේ. අඩුම ගානේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනය ලබනවා අවුරුදු 12ක් ගත වෙනවා නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නම් තව අවුරුදු 4-5ක් යනවා. කොහොම ගිහිල්ලා රැකියාවක් ලබන්න අපි අවුරුදු 30-35 වෙනකොට රැකියාවක් ලබන්න අවුරුදු 20ක් විතරක් මහන්සි වෙලා තියෙනවා. ගෙයක් හදන්නත් ඒ වගේ අවුරුදු ගානක් අපි දුක් මහන්සි වෙනවා. එතකොට කෙනෙකුට හිතෙනවා මේව ඉක්මනින් ලැබෙන දේවල් කියලා. නමුත් පින්වතුනි සැබෑලෙසම මේ ලෞකික දේවල්ට තමයි මුගක් කල යන්නේ. ලෝකෝත්තර දෙයට එච්චර කාලයක් යන්නේ නැහැ. අකාලික කියන්නේ ඒක. මේක එකපාරම අපිට රහස් වෙන බැරි වෙන පුළුවන්. නමුත් පින්වතුනි මේ ධර්මයට බැසගත් මොහොතේ පටන් අපට මේ ඥානිසංස පේනවා. මේ අකාලික ධර්මක ලක්ෂණය. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ වෙත මහණ වෙච්ච සමහර රජ කුමාරවරු රාත්‍රී යාමෙහි ඇතැම්මිට හඳ පාය පුරාත්‍රීවල ගල් කලාවල සැපපිලා දල් සලාවල දිගැරිලා අනේ සැපයි අනේ සැපයි කියලා කියනවා. ඇයි මෙහෙම කියන්නේ? ඇතැමිට රජ මන්දිරවල සිවුරණ සෙනඟ පිරිවරාගෙන මුරකරුවන් මැද ඉන්න ජීවිතයට වඩා ඉතාම සැනසිලි දායක ජීවිතයක් මේ ගත කරනවායි කියලා. හරියම සතුරෙන් සඳහන් කරලා තියෙනවා. මේ පින්තුනි ධර්මයට පැමිණීමෙන් ලැබෙන ආනිසංස. ඒ නිසා අපි අවුරුදු 10ක් 15ක් 20ක් කාලය ගත කරලා ලබන ලෞකික දේකට වඩා අනිසංස තියෙනවා. ඊට වඩා ඉක්මනින් අපට ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයෙන්. හැබැයි ඒ සඳහා අපි ධර්මයෙන් මැනවින් අවබෝධ කරගත යුතුයි. ධර්මයේ නාමයෙන් වෙන වෙන දේවල් කරගන්න නම් හරියන්නේ නැහැ. ධර්මයේ නාමයෙන් සැබෑලෙසම ධර්මය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙකුට හේතු වෙලා තියෙන සැබෑ ධර්මය මොකද්ද කියන එක අපට අවබෝධ නොවීමයි හේතු වෙලා තියෙන්නේ. ධර්මයේ නාමයෙන් අපි වෙන වෙන දේවල් ටිකක් මේ කරන්නේ. එහෙම කියොත් තමයි සැමැලෙසම අපට මෙහි ආනිසංස දෙක ගන්න අමාරුවක් තියෙන්නේ. නමුත් බුදු ආනන්දරන්ගේ ධර්ම කියලා කියන පින්නතනේ අකාණිකතාවක් ධර්මයේ ප්‍රධාන මානසිකය තමයි අපේ ජීවිතේ වඩාත්ම සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් විදිහට අවස්ථාව සලසලා දීම. මේක පින්නතනේ වැදගත් දෙයක්. දැන් අපි ජීවිතේ හැමදේම කරන්න සතුටෙන් ගත කරන්න. දැන් මේ පින්තුණි ඉගෙන ගත්තා. ඈකේවල් දොරවල් හැදුවා. විවාහ වුණා. මේ කොහොදේවල් කලේ සතුටෙන් ගහලා ගත කරන්නේ නේද? ධර්මිනුත් කරන්නේ මේක. ධර්මිනුත් කරන්නේ වඩාත්ම සතුටෙන් ජීවිත ගත කරන විදියේ මාර්ගය කියලා දෙනවා. එතකොට ධර්මයයි මේ ගත කරන ජීවිතය අතර හැබැයි වෙනසක් තියෙනවා. ධර්මයෙන් ලබන සතුටයි මේ අපි ඉගෙනීමෙන් හෝ ආර්ථිකයෙන් හෝ රැකිරක්ෂා කරලා ලබන දේ අතර වෙනසක් තියෙනවා. මොකද ඒ වෙනස ධර්මයෙන් අප ලබන සතුට කිසි දවසකවත් අපට කලකිරීමට හේතු වෙන්නේ නැහැ. දුකකට හේතු වෙන්නේ නැහැ. නමුත් මේ ලෞකික දේවල් වලින් ලබන සතුටෙන් අපට සතුටක් තියෙනවා. නමුත් සතුටක් තිබ්බට නෑ හරි. සතුටක් තිබ්බට පින්නතුනේ පොඩි වෙනසක් තියෙනවා. ඒ සතුට අපට යම්කිසි කාලයක් ලැබෙනවා. නමුත් ඒ දේවල් වලින් වෙන් වෙලා යනකොට අපට හිතේ යම්කිසි වේදනාවක් ඇති වෙනවා. මේ දේවල් අපි වෙන් වෙලා යන කලින් යම් යම් අවස්ථාවල වෙනස් වෙනවා මේවා. දැන් අපි කියමු ලස්සන හදපු ගියා කාලෙකදී වෙනස් වෙනවා, දිරාපත් වෙනවා, අලුත් වැඩියා කරන්න වෙනවා. ඒ වගේම තමන්ගේ සීම පෝෂණය කරපු දූ දරුවෝ ඇතැම් විට ලෙඩ දුක්වලට පත් වෙනවා. ඇතැම් විට ඒ දරුවන් තමන් බලාපොරොත්තු වෙන විදිහට විභාග නිසි කාලවල සමස්ත වෙන්න පුළුවන්. ඒ වගේම තමා බලාපොරොත්තු වන රැකිරක්ෂා දරුවන්ට නොලැබෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවෙන් පින්නතුනි විවිධ ආකාරයෙන් මේ දේවල් වල යම් යම් අවස්ථාවල දුක හට ගන්න පුළුවන්. නමුත් ධර්මයේ තියෙන ප්‍රධාන මානසිකය තමයි පින්නතුනි මේ ධර්මයේ අකාලික ගුණයත් එක්ක ධර්මයේ කිසිදු අවස්ථාවක ධර්ම පිළිපැදීම තුලින් අපට ඒ තුලින් ජීවිතයේ දුක සෝගයක් හටගන්නේ. ඒක ප්‍රධාන වෙනස්කම. එතකොට අපි මේ ධර්මයේ ගුණය මේ සාකච්ඡා කරන්නේදී ස්වාකහතෝ පාඨේ අපි මේ සාකච්ඡා කරමින් සිටියේ ස්වාකහතෝ පාඨේ පළවෙනි ලක්ෂණය තමයි මනමින් දේශනා කරපු ධර්මයක් මේක. ඒ වගේම සංදිප්තිකෝ මෙලවදීම විපාක ලබන්න පුළුවන් ධර්මයක් මේක. අකාලිකෝ කියන්නේ කල් නොගොසින් විපාක ලැබෙන අනිසංස ලැබෙන ධර්මයක් මේක. ඒ වගේම හේහිපස්තිකෝ හේහිපස්තික කියන්නේ එන්න බලන්න කියලා කෙනෙකුට ආරාධනා කළා කියන පුළුවන් දෙයක් මේක. එන්න පිළිගන්න කියලා කාටවත් කියලා නැහැ. දැන් ලෝකේ සමහර ආගම් බලෙන් කුජලයන්ට පටවන්න උත්සාහ කරනවා. බුදුදහමේ නිතරම කියන්නේ ඇවිල්ලා බලන්න කියලා. මේක ඇවිල්ලා පිළිපදින නෙවෙයි. මේක ප්‍රතිඵල තියෙන ධමයක්. ඒ නිසා එන්න ඇවිල්ලා මේක අත්හදා බලන්න කියලා කියන්නේ. මේක ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. අනිත් දේ තමයි ඕපනයික. ඕපනයික කියන්නේ අභ්‍යන්තරයේ වෙත උපදවාගෙන ප්‍රතිඵල දකින්න පුළුවන් ධර්මයක්. දැන් බොහෝ විට අපි ධර්මයේ පිළිපදිනකොට ඇතැම් විට ධර්මයේ පිළිවඳ අපට මූලික දැනුමක් ලැබෙනකොට අපි හිතාගෙන අපි උත්සාහ කරනවා මාර්ගඵලලාභීන් දකින්න ධර්මයේ ප්‍රතිඵල ගන්නයි දකින්න උත්සාහයක් අපි ඇති කරගන්නවා. අපි බලනවා මාර්ගඵලලාභියා ඉන්නවද රහත් වෙච්චා ඉන්නවද කියලා අපි බොහෝ විට උත්සාහයක් කරන එකම ඔයාගෙන යනවා. නමස් පිනතුරි බොහෝ දිනක් මෙහෙම සොයන්න උත්සාහ කරන අය ධර්මයේ පිළිඳ මූලික දැනුමක් නැතුවම යන්නේ. එතෙන් මෙට අපට සතර සෝතාපට්ටි අංග මොනවද කියලා අපි දන්නේ නැහැ. සතර සෝතාපට්ටි අංග මොනවද කියලා දන්නේ නැති අපි දන්නේ නැති සමහර අය මාර්ගවල ලාභෙම හොයාගෙන යනවා. හම් වෙනවද? හම්බුණත් පිනතුරි හඳුන ගන්න බැහැ. අඳුර ගන්න තියෙන්නේ යම් යම් කුජලයන් ධර්මයට පිවිසලාද කියලා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අපි ධර්මඥානයේ පොසත් වෙලා ඉන්නත ඕන. එතකොට තමයි අපිට ධර්මානුකූලියත් එක ප්‍රශ්න කළා මෙයා කොයි තරම් දිනවල පස් වෙනවාද කියන එක අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අනුරාධපුර යුගයේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් දින පින්නපාතේ වැඩම කරනවා. පින්නපාතේ වැඩම කළේ සමන් වහන්සේගේ ශිෂ්‍ය පොඩි අඳුරගෙන උත්ෙක්ක. දැන් මේ ලොකු හාමුදුරන්ගේ පාත්‍රයයි සිවුරු ටිකයි අරගෙන පිටිපස්සෙන් පොඩි හාමුදුරුත් නැන් පින්න පාට යන්නේ. මේ පොඩි හාමුදුරු අහන ලොකු හාමුදුරන්ගෙන් ලොකු හාමුදුරනේ මේ කාලේ රහතන් වහන්සේ ළේවත් ලෝකේ ඉන්නවද කියලා. පොඩි හාමුදුරු අහන මොකන්ද? ලොකු හාමුදුරනේ මේ කාලේ රහතන් වහන්සේ ලෝකේ ඉන්නවද කියලා. එතකොට ලොකු හාමුදුර කියනවා පොඩි නම මේ ලෝකේ රහතන් වහන්සේලා නැන් ඉන්නවා. නමුත් පිටියට එච්චර අඳුර ගන්න නම් අමාරුයි කියලා. ඇතැම් විට රහතන් වහන්සේගේ පිටපස්සෙන් පාත්‍රය සිරුරට ගෑරන් යනවා. ඒ අඳුර ගන්න බෑ කියලා. එහෙම සඳහන් කරනවා. ඉතින් මේ කතාවලින් අපිට පේන දේ තමයි පින්නතුනි අපේ ධර්මයේ ධර්මයේ පිළිවෙල විමසීමක් කරන්න නම් අපි ඉස්සෙල්ලා ධර්මයේ මූලික දේවල් ටික ගැන දැනුමක් දෙන්නට ඕන. ඒ වගේම මේ දැනුම ඇති කරගන්න පින්නතුනි වයස ගැටලුවක් නෙවෙයි. සමහර හිතන දැන් අපිට වයසයි දැන් අපිට අපේ මතක ශක්තිය නැහැ දැන් කරන්න බෑ කියලා. නමුත් පින්නතුනි බුදුදහමෙන් හැටියට අවුරුදු 7 තමයි අවම වයස හැටියට සැලකන්නේ. සෝවාන් වෙන්න තියෙන අවම වයස අවුරුදු 7යි. අවුරුදු 7 ඉඳන් ජීවිතේ ඕනෑම වයසකදී කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. දැන් බුදුහමරේ කාලේ හිටිය සෝනා කියලා මෙහෙණියා. ඈට කිව්වේ බහුපුත්‍රිකා කියලා. මේ සෝනා කියන බහුපුත්‍රිකා කියන කාන්තාව මහණුනි අවුරුදු 30 දන්නවද? අවුරුදු 120 දී. අවුරුදු 120 දී මහණ වෙලා තමයි රහත් වුනේ. ඒ වගේම හිටිය රාජ කියන හාමුදුරු කෙනෙක්. සරුව සාන්දන සිත් හාමුදුරු කෙනෙක් කිතාම ගුරුවරුන්ට ගෞරවයෙන් හිටිය හාමුදුරු කෙනෙක්. සාධාම්ද්‍ර මහනුවරේ තවරු 220 දී. ඒ වගේම කිය බක්කුල කියලා හාමුදුරු කෙනෙක්. මේ පිනුතු නැහැටි නිරෝගී බව ගැන කියද්දී බක්කුල හාමුදුරු අවුරුදු 80 දී මහනගල තවත් අවුරුදු 80ක් හිටියා. පිරිවණ්ඩකේ අවුරුදු 160 දී. ඒතන මෙන්න මේ බොහෝ දෙනා පිනුතුනි සමහර අය වයසට ගිහින මහනෙච්ච අය. දැන් එතකොට තේරෙනවා මේ අයට කිසිසේත්ම කියන්න පුළුවන් කමක් නැහැ දැන් මට වයසයි දැන් මට කරගන්න බෑ කියලා. ඒ තා පිළිතුනේ ජීවිතය අපට හරියට නොවන තියනවනම් සිහිය නොමැති නම් කරන්න දෙයක් නෑ හොඳ සිහි කල්පනාවක් තියනවනම් ජීවිතේ ඕනෑම අවස්ථාවක මේ ධර්මයෙන් අපට උපරිම ප්‍රයෝජන ලබන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අනිත් ඒ තමයි පිළිතුනේ අපි මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා තියෙන මේ සියලුම සුසුමන් ටික ඇතුවයි. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා අපි නැවත පින්කම් කරන්න ඕන නැවත ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කරන මූලික සුසුමන් ටික සපුරන්න ඕන කියලා අපි මුලට යනවා දැන් මුලට යන දෙයක් නෑ පිළිතුරු මුල මූලික ප්‍රායෝගික ප්‍රාථමික දේවල් ටික අපි ඔක්කොම සම්පූර්ණ කරලා තමයි මෙතන එන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. දැන් අපි මේ පිළිතුරු නැහැ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එකේ සාමාන්‍ය තේරුම තමයි යමක් හොඳට තීරණ ගැනීම හැකියාව තියෙන මනස ස්වභාවය කියන එක. දැන් මේ පිළිතුරු හැම දිනෙක මේ අවස්ථාව ලබාගෙන තියෙනවා. අන්න ඒ අවස්ථාව සහිතව අංගතිකලත්වයක් නොමැතිව යමක් කියුවහම තේරුම් ගන්න පුළුවන් ඉති අවබෝධයන් සහිතව මනස ලෝකේ තාවනක් ඉන්න තුනේ අපි ඇතැම් විට ධර්ම මාර්ගයට යන සුසුකම් වලින් 60ක් 70ක් සම්පූර්ණ කරලා අපි එන්නේ. ඉතුරු ටික සමය කරගන්න තියෙන අපට. නමුත් බොහෝ දෙනෙක් මෙතෙන් එන අයගේ මේ අවබෝධය නැති නිසා ආයත මුලට යනවා. ආයත ඉඳන් ඉන්නේ අර මූලික ප්‍රාථමික පින්කම් ටික කර කර මායසසර යන්න ඕනේ කියලා. නමුත් පින්නතුනේ අපි මේ මූලික සුසුකම් ටික සපුරලා මනස ප්‍රාණ භාරයකට ඇවිල්ලා මේ බුදුවරයෙක්ගේ දහමක් අහන්නට අවකාශ සැලසුනායි කියලා කියන්නේ අපි සතර අනාදිමත් කාලයක් බොහෝ පින් දහම් කරලා මේ ලොකු සුදුසු පණ්ඩිකක් අපි සපුරගෙන ඉන්නේ. හරියට උදාහරණයක් ඇටට කිව්වොත් උසස් පෙළ පාස් වෙලා හරියට විශ්වවිද්‍යාලෙ ප්‍රවේශය ලැබුවා හා සමානයි. ඊට පස්සේ අවුරුදු ටික ගිහිල්ලා අර උපාධිය ගන්න හැදලා තියෙනවා. එතකොට උසස් පෙළ සමත් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුව කෙනෙක් ආයෙත් නම් මම අයන්නේ නම් ඉගෙන ගන්න ඕන කියලා ඒක වැදගත් අදහසක් නෙවෙයි. ඒක බුද්ධිමත් අදහසක් නෙවෙයි. එනිසා පින්නතුනි අපට දහමෙන් ප්‍රතිඵල ගන්න වාසුල්මන් ටික මේ අපට ලැබෙලා තියෙනවා. ඇතැම් විට මේ අවස්ථාව අපට මෙතෙන් යහිමි වුණොතින් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ ලබන තියෙන අවස්ථාවට අහිමි වුණොතින් ඇතැම් විට අපට හිතෙනවා එහෙනම් මෛත්‍රී බුදුහාම හමු වෙයි කියලා නේද? එහෙම තමයි අපට හිතෙන්නේ. දිනසෙන මෛත්‍රී බුදුහාමර නෙවෙයි ඇතැමිට මේ අවස්ථාව මෙතනින් ඉක්මලා ගියෝතින් ආයි බුදුවරු 100,000ක් ලෝකේ පහළ වුණත් ඇතැම් විට බුදුවරේ ලෝකේ පහළ වෙලාද කියලා අහන්නවත් බැරි තරම් තැන්වලට අපි යන්න පුළුවන්. සතර ස්වභාවයකයි. මේ අවස්ථාව ලැබිච්ච එක පිනතුණු ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නේ. ඒ නිසා මේ අවස්ථාව ඉක්මනවතින් ආයි මුණ ගැහෙනකොට උභාසල් ගිහිල්ල ඒ නිසා මෙතෙන්දි තමයි අපට ප්‍රතිඵල ගන්න තියෙනවා නම් ගන්න තියෙන හොඳම ස්ථානේ මේ අවස්ථාව. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වරක් දේශනා කරනවා යම් කෙනෙක් උපතින්ම අත් දෙකයි පාද දෙකයි අහිමි වෙලා. මිනිස්සෙක් වශයෙන් හැබැයි හොඳ පුත්‍යයක් ඇතුව බුද්ධෝත්පාද කාලයක මනස ලෝකීපදුනා නම් කොහොමද ඉපදෙන්නේ මෙයා? ඉපදෙන අත් දෙක පහ දෙකයි දෙකම නොමැතිව. දැන් දෙපය මහිමි වෙලා යම් කිසි කෙනෙක් මනුස්ස ලෝක ඉපදෙනවා. හැබැයි ඉපදෙන්නේ බුද්ධෝත්පාද කාලයක. හැබැයි ඉපදෙන්නේ මෙයා හොඳ බුද්ධියක් ඇතුව. හොඳ බුද්ධියක් ඇතුව බුද්ධෝත්පාද කාලයක මනුස්සයෙක් වශයෙන් ඉපදිච්ච කෙනෙක් අවුරුදු 100ක් එක තැන මල මුත්‍ර වගුරුවගෙන හිටියත් එයා මේ ලැබපු අවස්ථාව ඉතාම දුර්ලභ, ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. දැන් මේ පිනතුන් හිතන ඇතමිට ලෙඩෝ කෙනකොට කරදර වෙනකොට නේද? දරුවන්ගේ ප්‍රශ්න වෙනකොට, ගියතරල් වල ගැටලු වෙනකොට අපිට ඉතින් දැන් මුකුත් කරගන්න බෑ කියලා. නමුත් පිනතුන් මේ ධර්මයත් එක්ක වන්නකොට පිනතුන් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබාගත්තේ. ඒ ලබාගත් අවස්ථාවේ තියෙන වටිනාකම පිනතුන් එක පැත්තකට දාලා අනිත් පැත්තට අපිට තියෙන කරදර ටික ඔක්කොම දැම්මත් අර කරදර වලින් ලැබෙන අනතුරට වඩා ඊට තියෙන වාසි ටිකට වඩා මේ අපි ලබාගත් වාසිය වැඩි. ධර්මය. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ ඔක්කොම ලැබෙච්ච සම්පත් ටික. ගේ දොරවල්, දරුවන්, ලැබුණු අධ්‍යාපනය, ධනෙ ඔක්කොම එක පැත්තකට දාලා. ධර්මය කියන එකම දේක පැත්තකට දැම්මත් අර ජීවිතේ ලැබපු සියලුම සම්පත් වලට වඩා ධර්මයේ බර වැඩි. ධර්මයේ වටිනාකම වැඩි. ඒ නිසා පින්නතුනි ධර්මයේ ඒ තරම් වටිනා දෙයක් අපට වටිනාකම ලැබෙන්නේ පින්නතුනි මේක තමයි සපුරාම දුකෙන් නිදහස් වෙන දේ. දැන් අපි ජීවිතේ හැමදේම කරන්නේ ඉගෙන ගන්න, දරුවන් ලබන්නේ, මේ ගෙවල් හදන්න ඔක්කොම සතුට නෙමෙයි. නමුත් මේ ලබන සියලුම සතුටට වඩා සතුටක් ලැබෙනවා ධර්ම ආභෝධය තුලින් ලැබෙන සතුට. වරක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවනම් මනස ලෝකෙ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ සැප විඳින කෙනාගේ සැප ටික දිව්‍ය ලෝකලින් පල්ලෙහාම දිව්‍ය ලෝකේ වෙන චාතුරු මහ රාජගේ දිව්‍ය ලෝකයේ සිංහාසනයම තරංගත් වටින්නේ නැහැ කියලා. දිව්‍ය ලෝකේ සිංහාසන නැහැ නේ. නමුත් ඒ උපමාවක් දේශනා කළේ. දැන් මනස ලෝකයේ ඇතැමිට අපට සම්පත් ටිකක් ලැබෙනකොට අපි ඇතැමිට සතුටු වෙනවා, ආඩම්බර වෙනවා නේද? මේ හැංගීම් ඇති කරගන්නවානේ. එතකොට මනස ලෝකයේ ලබන ඉහළම සතුටකට සම්පතකට වඩා වටිනව මොකක්ද? චාතුර්මහරජගේ දිව්‍ය ලෝකේ සිංහාසනයම කියලා. ඊළඟට දේශනා කරන දැන් මේ ලෝකෙ පිළිබඳ අවබෝධයෙන් මේ දේශනා කරනවා නේ කන්නේ නෙවෙයි. ඊළඟට දේශනා කරන මනස ලෝකයේ ඇතුළු සියලුම සුගතීන් ලබන සතුට සැනසීම තියෙනවා නම් ඒ සියලටම වඩා වටිනවා ප්‍රථම ඥාන ලැබීම කියලා. මාර්ගඵලක් නෙමෙයි මේ මාර්ගවලට කලින් ලැබෙන මානසික සුවයක් මේ. චිත්ත සමාධිගත කරගෙන සමාධිගත කිරීමෙන් ඇතිවන ඉහළ මට්ටමේ ආරම්භක පියවර ප්‍රථම ඥානය කියලා කියන්නේ. එනිසා ලෝකයේ සියලුම ලෝකවල මනුස්ස ලෝක විතරක් නෙමෙයි දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක ඇතුළු මේ සියලුම ලෝකවල තියෙන සතුටට සම්පත් වලට වඩා සම්පතක් සතුටක් ලැබෙනවා මනුස්ස ලෝකේ ඉඳගෙන ප්‍රථම ඥානය ලබා ගන්න කෙනෙක්. ඊට පස්සේ දේශනා කරන ප්‍රථම ඥානය, ද්විතීයි ඥානය ආදී ඥාන හතරක් අරෝපාචර ඥාන හතරක් මේ සියලක්ම ලබාගෙන යම් කිසි කෙනෙක් අපනිත බ්‍රහ්ම ලෝකයට යනවා නම් අපනිත කියන්නේ මහා කල්ප 84000ක් ආයුෂ කියන ආත්ම භාරය. මහා කල්ප 84000ක් කියලා කියන්නේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා දෙලක්ෂයක් විතර පහළ වෙන කාලය. ඒතර කාලෙ හිතාගන්න පුළුවන්. තන අන්න ඒ සම්පතකට වඩා ඒ අපරිත බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුණටත් වඩා වටිනවා. මනුෂ්‍ය ස්වභාවයෙන්ගෙන සෝවාන් වෙන එක කියලා. තන මේ ලෝකේ වටිනාම දේවල් බුදුහාමුදුරුවෝ නිතරම ශ්‍රාවකයන්ට දේශනා කළේ ලෝකේ වටිනාම දේවල්. ලබන්න පුළුවන් වටිනාම දේවල් යන්න පුළුවන් ඉහළම තත්ත්වය දේශනා කළේ. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් ඉන්නේ ඒ උපාසිකාවට ඉන්නේ එකම පුතා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? එන්නේ පින්නතුන දරුවන්ට එක එක දෙනවනේ ඉලක්ක නේද? හවලාගෙන කියලා නේද? බුදුන් දේශනා කරන ඒක පුත්ත කියලා සූත්‍රය ඇතන ඒක පුත්ත සූත්‍රය සහ ඒක දීත සූත්‍රය කියලා. ඒක පුත්ත සූත්‍රයේ දේශනා කරන ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි හත්නාලවක හරි චිත්ත ගෘහපති හරි වගේ වෙන්නේ කියලා. ඕන ආදර්ශය. හත්නාලවක සහ චිත්ත ගෘහපති කියන මේ දෙන්නාම පින්නතුනේ බුදුහණන් කාලේදී අනාගම් වෙච්ච අය. ගිහියෙක් වශයෙන් යන්න පුළුවන් ඉහළම තැන තමයි අනාගාමී ස්වභාවය ගිහි ජීවිතයක් ගත කරමින්. ඒ කියන්නේ කාමභෝගී ජීවිතෙන් මිදලා ගිහි ගෙදර මිදගෙන දෙමාපියන්ට උපස්ථාන කරමින් අනාගාමී තත්ත්වය කරා යන්න පුළුවන්. ඒක තමයි ඉහළම ලක්ෂය. ඒ පුතාම කවදා හරි තවස්සක මහණ වෙනවා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න සුතේ කොහොම හරි සරුවත් සාන්දරු හරි මොගල සාන්දරු හරි වගේ වෙන්නේ කියලා. ඔන්න පුතේ කියනවා නම් පුතාලට නිලක්ෂය මේක. ඊළඟට දේශනා කරන යංගි ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවට එන්නේ එකම දුවක් නම් පුතුනේ දුවක් විතරයි ඉන්නේ. හේතුවකින් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි නන්ද මාතාව හරි උද්යුත්තරාව හරි වගේ වෙන්නේ කියලා. අහලවත් තියනවාද? මට අපි අහලවත් නැහනේ. අපි ඇතැම් බුදුහාමුදුරු තරණ ගියාගෙන හිතාගෙන ඉන්නවා. මේ ආදර්ශ අපි ඇතැම් විට අහලවත් නැහැ. මේ දෙන්නම තනකම ඉච්චය. මේ තියෙන්නේ කවදාද දවසක මහරණ කැමති නම් මහරණ අවස්ථාවේදී ඉල්ලීම කරන්න දුවේ කොහොම හරි හේමාව හරි උප්පලවන්නාව හරි වගේ වෙන්නේ කියලා. මේව තමයි පිනතන ජීවිතයේ ආදර්ශ. මේව තමයි මොඩල්ස් කියලා අපි කියන්නේ. එනිසා බුදුහාඳුරු සරණ කියපු අයගෙන් අපේ පිනතන බුදුහාඳුරන් නිතරම උත්සාහ කළේ ශ්‍රාවකයන්ට යන්න පුළුවන් ඉතලම ඉලක්කයට යන්න, ඉතලම ආධ්‍යාත්මික සූයයට යන්නයි උන්වහන්සේ නිතරම ධෛර්යමත් කළා තියෙන්නේ. නිතරම මඟ පෙන්වලා තියෙන්නේ. ඒතර මෙන්න මේ කරුණ වලින් අපිට පේනවා දහමේ කියන මේ ඕපන එක ස්වභාවය. ඕපන එක කියන්නේ සමන් වෙතට නම් වාගෙන තමයි මේක ප්‍රතිඵල ගන්නට ඕන. බාහිරින් හොයන්න ගියට අපිට ලැබෙන්නේ නැහැ. අපි බොහෝ විට යන්නේ ධහම කියන්නේම පින්නතුනි ධහම තේරුම් ගන්න බාහිරට යන්නේ නැහැ. ධහම තේරුම් ගන්න කොහෙටද යන්නේ? අභ්‍යන්තරයට යන්නේ. ධහම අනෝබෝධෙන නිසා බොහෝ විට සැපත සොයාගෙන ඉන්නේ බාහිරට. ගමේ ඉඳන් නගරයට යනවා, නගරෙන් අගනුවරට යනවා. අගනුවරින් මොකද කරන්නේ? වෙනත් රටකට යනවා. අපි සැපත සොයාගෙන යන්නේ බාහිරට යන්නේ. බාහිරට ආර්ථික වශයෙන් සොයාගෙන ගියට තමයි. නමුත් ආධ්‍යාත්මික වශයෙන් සුවයක් නම් පින්නතුණි යන්නට ඕනේ අභ්‍යන්තරයටමයි. ඒ සුවය අභ්‍යන්තරයේදී. ඒ නිසා අභ්‍යන්තරයේ තමයි වෙනම තමන්ම තේරුම් අරගෙන තමන්ගේ අඩුපාඩු හරියට තේරුම් අරගෙන ඒ වගේම තමන්ගේ හිතේ තියෙන දුර්වලතා තේරුම් අරගෙන තමන්ගේ හිත කෙලෙස් වලින් සපුරාම පිරිසිදු කරගත්ත නම් පින්නතුණි ඒ පිරිසිදු කරගත්ත දවසට අපට මේ ලෝකයේ සියලුම සම්පත් එකකට ගොඩ ගහලා යම් කිසි සුවයක් ලැබෙනවා නම් ඒ සුවයට වඩා වැඩගත් සුවයක් අපට ලැබෙනවා මේ සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවන සුවය. ඒ නිසා ධර්මයෙන් තියෙන ලක්ෂණයක් තමයි ඕපන එක කියලා විදියට සමාවෙත පමනුවාගෙන ප්‍රතිපල දකින්න ඕන ධර්ම. ඊළඟට පස්සක්සන් වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් ප්‍රතිපල දත යුතු ධර්මයක් මේක. නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් මේක. නුවණැත්තන් කියලා කියන්නේ පින්නතුනේ උපාධි සාධකම නෙවෙයි මෙතන. නුවණැත්තාය කෙනෙක් තීරණය වන්නේ හේතුඵල ධර්ම දකින්න පුළුවන් නුවණ. ඒ හේතුඵල ධර්ම දකින්න පුළුවන් නුවණ තියෙන කෙනා තමයි මහාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම්මිට අකුරක්වත් ගන්න නැති ගොවි මහත්තයෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය සාමාන්‍ය රැකියා කරපු අය ඇතැම්මිට කසන සෝදකය. නමුත් ප්‍රඥාවන්තය ප්‍රඥාව තිබුණු නිසා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා. සමහර මහා ප්‍රඥාවතුන් කියන හිතේ සමහර අය වාද කර කර යට ධර්මයට එන්න බැරි වුණා. ඒ නිසා ධර්මයට එන්න නම් ප්‍රඥාව මුල් කරගත්තු ප්‍රඥාවක් අපිට තියෙන්න ඕන. ඒ ප්‍රඥාව ලැබුණොත් තමයි ධර්මෙන් දිසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතේ අපි මේ අද සාකච්ඡා කළේ ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණ කීපයක්. ඒ තමයි ස්වාක්ඛාත මනාව දේශනා කරපු ධර්ම, සංදිට්ඨික මෙලෝදීම විපාක ලබන්න පුළුවන් ධර්ම, අකාලික කල් නොගොතින් ප්‍රතිඵල දකින්න පුළුවන් ධර්ම, ඒ පස්තිකෝ එන්න බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන් තහමක්, ඕපනයක සමාවෙත සමුනවාගෙන ප්‍රතිඵල දකින්න පුළුවන් තහමක්, පච්චත්තං වේච්ඡබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු තහමක් මේක. මෙන්න ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් අපි කිව්වේ. ඊළඟ අපි දැක ගන්නට ඕනේ පින්නතුනි ධර්ම මාර්ගයේ තියෙන පළවෙනි පියවර පිළිබඳව. හොඳයි කවුරු සාදු කරලා පස්සෙන් බලන්න. යාතෝ අදාස් සාදුකාරයක් පවත්වන්න. හොඳයි. දහමේ කියන ඉතාම වැදගත් කාරණයක් අපි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙත ආපු බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කරන ප්‍රධාන අනුශාසනයක් තියෙනවා. මොකද අනුශාසනය? කියලා කියන බලන්න. හිතන හරිය අපේ දෙයින් හරි. බුදුහාමුදුරන්ගේ ළඟ මාර්ග ඵල ලැබපු බොහෝ දෙනාට දේශනා කරපු ප්‍රධානම ධර්ම කාරණයක් කියන බුදුහාමුදුරන්. මොකද ඒ ධර්ම කාරණය? බුදුහාමුදුරන් ඇවිල්ලා බණහන මුලින්ම සෝවාන් ආදී මාර්ග ඵල ලැබපු අයට දේශනා කරපු දහමෙහි ධර්ම කාරණාවල ප්‍රධානම අරයක් තියෙනවා. ප්‍රධානම සාරාංශයේ තියෙන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? අමන්නේ වැරද්දට කන්නේ කියන්නේ. සාක්කාත ලක්ෂණයක් තියෙනවා ධර්මයේ සාක්කාත ලක්ෂණේ තියෙනවා. ඒ සාක්කාත වූ ලක්ෂණිය යුක්ත කාරණා දේශනා කරනවා. මොකද කාරණේ? ඔව් අනාත්මතාවයත් එක්ක තියෙන දෙයක් ඔවා. අනාත්මතාවයේ සහිතව දේශනා කරපු කාරණයක් තියෙනවා. අනාත්මතාවය ඔප්පු කරපු කාරණයක් ඒක. එක විදිහම අනාත්මයි කියුවත් පිළිගන්නේ නැහැ මේක ඒකයි. මොකද ආත්මවාදී ගැලිලා තමයි මේ ලෝකේ ඇඉන්නේ. ආපු ගාම ආත්මයක් නැහැ කිව්වොත් යාට ලොකු පහරක් නේක. එයාට හැම වෙලෙම ධර්ම ප්‍රතික්ෂේප කරන්න තියෙනවා. ඒක දේශනා කරන්නේ අනිත් පිළිවෙලකින්. පදනම ඉඳලා තමයි එන්නේ. මොකද ඒ පදනම? ඈ? නැද? දුක්ඛ සත්‍යයත් එක්ක තමයි දුක්ඛ සත්‍යයත් ප්‍රකට කරන්නේ මේකෙන් තමයි. පරිසම්පාදයේ බොහොමදයි. පටිච්ච සමුප්පාදය තමයි දේශනා කරන ධර්මයේ මූලික පදනම මූලික සාරය. ඇතැම් විට පටිච්ච සමුප්පාදය කියන වචන දේශනා කරන්නේ නැහැ. වචන මොකද මේ අවිද්‍යාව පත්‍ය සංඛාරය කියලා කියන්නේ නැහැ. ඇතැම් විට වචන අහලවත් නැහැ. දැන් බාහ්‍ය ධාරු කෙලිය රහත් වුණා. එයා පටිච්ච සමුප්පාදය කියන වචනවත් ඇහුවේ නැහැ. නාම රූප කියන එක අහලවත් නැහැ. සෝතාපට්ඨයන් අහලවත් නැහැ. එයා පටිච්ච ඒකවල චතුරාර්ය සත්‍ය කියන එක අහලවත් නැහැ. ආරණ්‍යක මාර්ගය අහලවත් නැහැ. නමුත් රහත් වුණා. වචන නෙවෙයි පිළිතුරු වචන වලට හිරවීම නෙවෙයි වැදගත් වෙන අවබෝධ කර ගැනීමයි. ඒ අවබෝධ කරගත්තේ හේතුඵල ධහම ගැන අවබෝධය ලබන්නට ඕන. ඒකට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මොකක්ද හේතුඵල ධහම කියලා කියන්නේ? මොකටද පටිච්චසමුප්පාදය කියලා කියන්නේ? ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ ඒක. පටිච්චසමුප්පාදය තේරුම් ගැනීමෙන් තමයි දුක පිළිබඳ අවබෝධය ඇතිවන්නේ. පටිච්චසමුප්පාදය තේරුම් ගැනීමෙන් තමයි අනාත්මතාවය අවබෝධ වෙන්නේ. පරිසම්පාදයේ තේරුම් ගැනීම තුළින් තමයි අනිත්‍යතාවය වැටහෙන්නේ. දුක හටගන්නේ. මොහොතේද පරිසම්පාදයේ හේතුඵල ධර්ම කියලා කියන්නේ? මොහොතේ හේතුඵල ධර්ම කියලා කියන්නේ? හේතුඵල ධර්ම කියලා කියන්නේ පින්නතුනේ හේතුව තියෙනකොට ඵලය තියෙනවා, හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන සිද්ධාන්තය. හරියට එක ළඟ සමාන ස්ථානයක ධර්මිත දෙකක් එකට හේතුඵල තියෙනවා. ධර්මිත දෙකක් එකට හේතුඵල තියෙන එකක් තියෙනකොට තමයි අනිත් එක තියෙන්නේ. එකක් ඇස ගමන්ම අනිත් එක වැටිලා යනවා. මෙන්න මේ සිද්ධාන්තය. සරලව ගත්තොත් මේ සිද්ධාන්තය. ගැඹුරින් ගත්තොත් අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වෙන වෙන වචන අපිට කියන්න පුළුවන්. පින්නතුනේ අපි ඇහෙන් රූපයක් දැක්කනම් කලින් සත්‍යයක් ඇහුවනම් මේ ලබන අධ්‍යක්ෂිත ගැටිවන්නේ හේතුඵල සිද්ධාන්තය මතයි. ඒ හේතු ටික තියෙනකොට තමයි මේ අවබෝධය ඇතිවන්නේ. හේතු ටික නැති වෙනකොට මේක සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. දැන් කෙටියෙන් උදාහරණයක් අපි ගමු අපට සරලම තේරෙන උදාහරණයක්. අපි යනවා කණ්ණාඩියක් ඉස්සරහට. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මොකද වෙන්නේ? මොකද පේන්නේ අපට? අපේ රූපය පේනවා නේ. අපේ රූපය කොහොමද මෙතන පේන ගත්තේ? මොන හේතු මතද මේක පේන්නේ? ඔය කාටකින් ඇස්ස තියෙන්න ඕන, කණ්ණාඩිය තියෙන්න ඕන, වෙනම නෝද? තව වැඩගත්ම දෙයක් තියෙන්න ඕන. ඔය විඥානයක් තියෙන්න ඕන හරි, ඇස සයිස් එකට කිව්වොත් විඥානයත් එක්කමයි. ආලෝකය තියෙන්න ඕනනේ. දැන් රෑ කරුවලෙන් අපේ නැහැ නේ කණ්ණාඩිය ළඟට කියන්නේ. ඔය ප්‍රධාන දේ ආලෝකය තියෙන්න ඕන, කණ්ණාඩිය තියෙන්න ඕන. අපේ ශරීරයේ තියෙන දේවස්තුවක් තියෙන්නට ඕන. ඒ වගේම අසසහිතව අපි විඥානවත් ඉන්නට ඕන. මෙන්න මේ සාධකයකට එකතුනොත් තමයි මේ රූපය පේන්නේ. කණ්ණාඩිය තරම මේ රූපය තියෙන්නේ. බැරි වෙලාවත් අපි මේ කණ්ණාඩියෙන් අයින් වුණොත් කන්නාඩි ළඟ අපි ඈත් වුණොත් මේ කන්නාඩි අපේ රූපේ තියෙනවද? අපේ රූපේ නැහනේ. අපේ රූපේ නැහැ. අන්න ඒ වගේ. නමුත් ඉන්නත් අපේ රූපේ එතන නැති වුණාට අපි දන්න මෙතන අපේ රූපේ නැහැ කියලා. නමුත් අපට වඩා කුත්තියෙන් අඩු බල්ලෙක්ෝ බලලෙක්ෝ වඳුරෙක්ෝ ඒ කන්නාඩි ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? යාමකට හිතන්නේ. ඔය යාම හිතන්නේ යන්න කලින් මේ තව කෙනෙක් ඇවිල්ලා හිටියා කියලා. යන්න කියන යන්න ඉස්සෙල් ඒ වගේම කෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ වගේම යා කියත් මෙතන මේ පුද්ගලයා ඉන්නවා කියලා හිතන. ලීලා ළඟට ගියත් එහෙම බල්ලාට මිට මුහුණ දාලා බලන එකට බලනකොට පේනවා. පේනවට පස්සේ මොකද වෙන්නේ? ඇතැමිට පුරනවා. කන්නාඩිය ළඟට ගියා නම් වඳුරෙක්ගේම අතෙන් අල්ලනවා බලන්න. කන්නාඩිය පිටපස්සට ගිහලා බලනවා. ඇතැම් වෙලට සද්ද කරනවා, හපනවා, හපන උත්සාහ කරන මේ මෙයා මේක කරන්නේ ඇයි? මෙයා හිතන්නේ මේක ඉස්සරව මේක දෙයක් තියෙයි කියලා. පින්නතුනි මෙන්න මේ සිද්ධාන්තියම තමයි අපේ ජීවිතවල සම්බන්ධ වෙන්නේ. අපේ ජීවිතවල අපි යම් සා අධ්‍යාත්මික ටිකක් ලබනවා නම් මේ රූප දකිනවා නම්, ශබ්ද අහනවා නම්, ධන සුවදාග්‍රහණය කරනවා නම්, දිවෙන් රස දකිනවා නම්, සිතින් විඥානය පහළ වෙනවා නම් මේ සියලුම දේවල් පිළිබඳ සිද්ධාන්තියත් මේකම ඇදිලා තියෙනවා. කිසිම වෙනසක් නැහැ. වෙනස නැහැ කිව්වේ ඇයි? දැන් අපි ඇත්තට රූපයක් දැක්කනම් පින්නතුනි මේ කරුණු ටිකේ එකතු වෙන සමයේ ඇසත් සක්කු විඥානයත් මේ රූපයත් ආධාරයෙන් තමයි මේ අපිට මේ රූපේ පිළිබඳ අධ්‍යක්ෂණ දෙන්නේ. බාහිරින් කිසිම දෙයක් අපි අධ්‍යක්ෂණය නැහැ. මේ ඇසින් දකින රූපේ ක්ෂණිකව පින්නතුනි එතනම නිරුද්ධ වෙනවා. ඇසෙන් රූපයක් දැක්කනම් බලනවත් එක්කම දැන් බලන අපි ඇස් එක පියාගමු බලන්න. ඇස් එක පියාගත්තත් අපිට ඒ රූපය පේනවා නේද එහෙම? නමුත් අපි හිතන්නේ කොහමද? ඒ රූපය තාමත් අපිට පේනවා කියලා. දැන් මේ පින්නතුන් දැන් පොඩකට බලන්න ඇස් එක වහන බලන්න. ඇස් දෙක ගැහුවත් මේ පින්නතුන් හිතන්නේ දැන් මේ ආන්දර විතරයි මේ රූපය එහෙම පේනවායි කියලා. නමුත් දැන් ඇස් දෙක ඇරලා බලනකොට පේනවා. ඊට පස්සේ ඉතින් එයා දිගටම මේක ඉන්නවා කියලා. දිගටම මේක තියෙයි කියලා. ඇසේ කාර්ය පිනතුනි ක්ෂණිකව හැට මේක ස්පර්ශීමත් එක්කම ඒ ලබන අවබෝධය එතනම නිරුත් වෙනවා. අර කණ්ණාඩි ඉස්සරහට ගිහලා කණ්ණාඩියෙන් ඈත් වෙනවත් එක්කම එතන කණ්ණාඩියේ කිසිම දෙයක් ඉතුරු නොවී එතනම නිරුත් වුණා වගේ අපි ඇහැට යම් කිසි රූපයක් දැක්කනම් දකින්නදී එතනම නිරුත් වෙනවා. නමුත් මේ නිරුත් වෙච්ච දේ සම්පූර්ණ නිරුත් වුණාට අපි හිතන්නේ කොහොමද මේ අධ්‍යක්ෂණය අපේ හිතට යනවා. ඊට පස්සේ මේක මනසට යනවා. මනෝ විඤ්ඤාණයට යනවා. මනෝ විඤ්ඤාණයට ගිහිල්ලා මොකද වෙන්නේ? මේක තියෙනම දියක් වගේ අපර පේන්නනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මෙතන මුලා වෙනවා. මුලා වෙනවා කියන්නේ මොකද්ද? මහා දුක්ඛයක් අපි මේ කර තියා ගන්නවා. කවුරු හරි බැන්න නම් බලන්න. බැනපු එකේ සිද්ධාන්තයත් මේකම ඇහෙන්නතන. ඒ බැනපු දේ එතනම අපේ කන සහ ශබ්දය සහ සෝත විඤ්ඤාණය එකතු වෙලා මේ අත්දැකීම ලැබුණා. එතනම නිරුද්ධ වෙලා ගියා. නමුත් මොකද වෙන්නේ? අපිට අවුරුදු 10ක් යත් මේක අවිද්‍යාවෙන් ගත්තනම් මේ දැම් බලිනවා විදිහට. මෙන්න පින්නතුනි දුක හට ගන්න හැටි. ලෝක යථාර්ථයේ තීරුන් නොගැනීම නිසා අපට දුක හටගත්තු ඇති එතනම ඒ ඇතිවන දේ එතනම නිරුතුණාය කියලා දකින්න පුළුවන් නෝනක් තිබුණා නම් ඒ හේතු ටික තියෙනකොටම මේක ඇති වුණා හේතු නිරුත් වීමේ සංජිත වෙතන නිරුතුණාය කියලා අවබෝධයක් ඉස්තරලෙස අපේ සිතේ ස්ථාවරුණා නම් එදාට පින්නතුනි මේ බාහිරින් එන දුක් ටික එන්නේ නැහැ. මෙන්න දුකේ නිදහස් වීමේ මාවත. නමුත් අපේ හැම මොහොතේම පින්නතුනි අපි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහෙන්ම ලබා ගන්නත් හැකියු ටික ක්ෂණිකව මේක ක්ෂණික අත්දැකීමක්. නමුත් මේ ක්ෂණිකව ගන්න දේ හරියට අර සුදු පැහැති වස්ත්‍රයක තින්ද ටික කාලයක් කරනවා වගේ මනස නැමැති වස්ත්‍රයේ මේක අපි සටහන් කරගන්නවා. අර ලබන බාහිරින් ඇස්තරනාසමෙන් ගන්න ටික හිතේ දැන් තැම්පත් කරගන්නවා. අපි දැන් මේ ඉස්සරයි කියලා. ඇතැම්මිට දැන් බැනපු කෙන කවුරු හරි බැන්නනම් අවුරුදු ගානකට කලින් දැන් ඒක හිතේ තියාගෙන ඉන්නේ. ඇතැම්මිට ඒක නෑ දැන් මැරිලා ඉවරයි ඇතැම්මිට. ඇතැම්මිට යන්නේ මිය ගිහලා අවසන් කටයුතු කරලා අලුත් එකක් දැන් ගන්නේ පාතල් ඇරලා. අපි තාමත් පින්නතුනි හිතෙන් දුක් විඳිනවා. පින්නතුනි මේ ද්වේෂය විතරක් නේ ලෝභය ගැන තේරෙන්නේ. අපි යම් කිසි කෙනෙකුගේ අධ්‍යක්ෂීමක් අපි ආශාරේ යම් කිසි පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් හෝ යම් කිසි ස්වභාවයක් අපි අල්ලගත්තනම් ඉන්ද්‍රියන් වලින් අභ්‍යන්තරට ගත්තනම් ඒ ගත්තු දේත් වෙනද අපි කිව්ව කවුරු හරි මොන ගේ ඉලකට හම්බෙච්ච මුල් දවස හොඳට hina වෙන විදියයි කියලා. අපි දැන් සතුටුනා. ඇතැමිට අපි කියමු යාගෙන අපි දුරකතන අංකයක් ඉල්ලගත්තා. දැන් අපිට හැම වෙලාවෙම කතා කරනකොට හිතන්නේ අර එදා අපි hina වෙච්ච විදිය ඒ අඳුමත් ඇඳගෙන hina වෙවෙම ඉන්නයි කියලා නේද? නමුත් දැන් කතා කරද්දී ඇතැමිට යා කේන්තිය තම කරුවෙත් එක පැනක පැන ඉන්නේ ඇතැමිට. මේ තත්ිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඇතැමිට එදා අපිට හිතවත් වුණාට දැන් මේ අපිත් එක්කම නැහැ. මෙන්න මේ ස්වභාවයත් එක තමයි පිනුත්නේ අනිත්‍යතාවය වැටෙන්නේ. මෙන්න මෙවැනි අනිත්‍යතාවයෙන් යුක්ත ස්වභාවයක් නම් අපි මේ ලෝකේ ආශ්‍රය කරන්නේ. එදා ගියා මෙන්න මේ දේ ගැන ඇලි මඩු වෙනවා. ඒකෙන් කියන්නේ මේ ගියේ දොර වලින් කල කැලේට යනවා කියලා. මේ ගියේ දොර තුලම ඉඳගෙන පින්නතුනේ මේවම ප්‍රයෝගේ කරගෙන සසරේ නිදහස් වන්නට ධර්ම මාර්ගයේ පිළිපදිනට මේ අවස්ථාව කරගන්නවා. ඒකම හොද සම්පත් පරිභෝග කිරීම බුදුදහමට විරුද්ධ නැහැ මේවා. මෙහෙම අපි ලස්සනට ඉන්න ඕන. නමුත් මේ සම්පත් එක අපට ලැබිලා තියෙන පින්නතුනේ සසර දිගින් දිගට මෙහෙම නෙවෙයි. සසර ගමන නිමාවටපත් කරන්නේ මේ සම්පත් එක අපට ලැබිලා තියෙන පින්කල් අපි. දිවි ලෝකයෙන් සුතවන දෙවියන්ගෙන් ඇතැම් දෙවිවරුන්ගේ ළඟට එනවා අනිත් දෙවිවරු. මේක බෞද්ධ සාහිත්‍යයේ හොඳට සඳහන් වෙනවා. දිවි ලෝකයෙන් සුතවන දෙවියන්ගේ ළඟට අනිත් දෙවිවරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ඒ ඉල්ලීම තමයි ඔබ මනුස්ස ලෝකෙට යන්න. නෑ මනුස්ස ලෝකෙට කියලා නෙවෙයි කියන්නේ ඔබ සුගතියට යන්න. ඔබ සුගතිය සිට පිහිටුවා ගන්න. ඔබ සුගතියට ගිහිල්ලා තෙරුවන් සරණ යන්න කියලා මේ කියන්නේ. දෙවියන් සුගතිය කියලා කියන කොහටද? පින්නතුනේ බුද්ධෝත්පාද කාලයකදී දෙවියන් සුගතිය කියලා කියන මනුස්ස ලෝකෙට. දිවි ලෝකේ දිව්‍යාවි අවසන් වෙලා දිවි ලෝකෙන් සුත් වෙන දෙවියන්ට අනිත්‍යවරු ආයාචනා කරන්න මොකද්ද? ඔබ අනේ සුගතියට යන්න. ඔබ සුගතියේ සිරුවන් සරණ යන්න මේ දහම අවබෝධ කරගන්න කියලා ආරාධනා කරන්න. ඇතැම් වෙලෙ පින්නතුනේ අපෙත් ඒ වගේ අහළු විතරනේ කියන්නේ ඇති ඔබ. දිවි ලෝක වලින් ගන්න එහෙම ආවනම් නමුත් අපට ඔක ආවට පස්සේ අම්ත ගුණ ඒකයි. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් අපට හරියට මේක සී කරගන්න පුළුවන් නම් පින්නතුනේ අපේ සියලුම ශක්තියින් අපි සියලුම හැකියාවන් ටික අපි ධර්මයේ නාමයෙන් යොමු කරගන්නවා. අකුරාම පින්නතුනේ මේක මෙන්න මේ යථාර්ථය අවබෝධ කර නොගැනීම තුලින් ගත කරන ජීවිතය. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාකින් දේශනා කළා. ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා මේ අන්තරීක්ෂ නිරය පිළිබඳව. අන්තරීක්ෂ නිරය කියලා වර්ගයක් තියෙනවා පින්නතුනේ. දැන් ඔය ඒක විද්‍යානුත් පිළිරන් තියෙනවා. සමහර ග්‍රහලෝක තියෙනවා සමහර ග්‍රහලෝක වලට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. අනිකරම අන්ධකාරයි. අන්නේ මේ අන්ධකාර වුණාට සමහර ග්‍රහලෝක වල සත්‍යයන් වාසය කරනවා. සමහර අපාගත සත්‍යයන් මේ අන්තරීක්ෂ නිර්යන් වල ඉපදෙනවා. මෙන්න මේ සත්‍යයන් වල ඉපදින සත්‍යයන් ගැන සඳහන් කරනවා මේ සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයේ. ජීවත් වෙන්නේ අන්ධකාරයේ. මරණයටපත් වෙන්නේ අන්ධකාරයේ කියන්නේ. දීර්ඝ කාලයක් මේ සත්‍යයන් යාත්ම බහර ගත ගන්නවා. එතකොට ආනන්දහම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන් බලවත් අන්ධකාරයක නේද ඉන්නේ කියලා. බුදුන් සඳහන් කරන ආනන්ද මේක ලොකු අන්ධකාරයක් නෙවෙයි. මේකටත් වඩා ලොකු අන්ධකාරයක් ලෝකේ තියෙනවා. මොකක්ද අන්ධකාරය? ඒ අන්ධකාරය තමයි පින්තුනි මෙන්න මේ දැන් කියපු මේ පටිච්ච සමුප්පාදිය අවබෝධ කර නොගැනීමෙන් තියෙන අන්ධකාරය. අර අන්තරීක්ෂයේ නිරයේ තියෙන අන්ධකාරයට වඩා බලවත්. ඒ නිසා පින්නතුනි ජීවිතයේ හැබෑ ආලෝකය ලැබෙන්නේ. පින්නතුනි මෙන්න මේ හේතුඵල ධර්ම යුක්තව මෙ අපට දුක ඇති වෙච්ච ආකාරයේ පිළිබඳව ලබන අවබෝධයක් එක්ක. මෙන්න මේ අවබෝධය ලබා ගත්ත නම් ජීවිතය අම්මිසි දවසක පින්නතුනි එදාට අපි බුදුහාමරන්ට වඳින්නේ දැන් වඳිනවා වගේ නෙවෙයි පින්නතුනි. අනේ කරම අපි මුළු හදවතින්ම වන්දනා කරන්නේ だ. ඇයි ඒකට හේතුව? මේ මහා බරක් පිනතුනි මේකට කියන්නේ බාරහර කියලා බුදුදහමේ කියන්නේ. බර බිමින් සිටීම කියලා. මේ ක්‍රමවේදය මේ සිස්ටම් එක හරියට අවබෝධ කරගත්ත නම් මහා බරක් බිමින් තිබා වෙනවා. මොකද දැන් පිනතුනි අපි කට්ටියේ බැනපු ඒවයි හොඳ කියපු ඒවයි මහා බරක් නෝවි තියාගෙන ඉන්නේ. මොකද මේ දේවල් ටික අපි ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. මේ දේවල් ටික අපි නිත්‍ය වශයෙන් අරගෙන තියෙන්නේ. මේ දේවල් ටික අපි සැප වශයෙන් අරගෙන තියෙනවා. අරගෙන ඒව වෙනස් වෙනකොට මහා දුකකට මනසින් අනුපස් වෙනවා. ඒ නිසා මෙන්න මේ මහා බර යම් කිසි දවසක විමින් තිබ්බනම් එදාට කියනවා අපි නැටකින්ති ලෝකේ උපාදියති කියලා. ලෝකේ කිසිදු දෙයක් පිළිබඳව උපාදි වශයෙන් උපදි වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ කියලා. දැන් අර පින්තුනි ග්‍රහණය කරගෙන ඉන්නේ. දූ දරුවන් කියලා ඥාතීන් කියලා තමගේ ශාරීරිය වශයෙන් සමාන අපු සුස්පන් එක වශයෙන් තමගේ රැකියාව වශයෙන් නොයේ දේවලින් අපි මේ දේවල් ටික අරගෙන තියෙනවා. මෙන්න මේ මහා පරක්ම ඔළුවේ තියාගෙන ඉන්නේ මේ මහා පර දිමින් තිබ වගේ මේ අවබෝධය ලැබීමේ මූලික අවස්ථාව. මෙන්න මේ අවබෝධය ලබන සමය පින්තුනේ බුද්ධිමත් ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු අවස්ථාවේදී බුදුහාඳුර කරන ප්‍රධාන අනුශාසනය මේක. අර යේ ධම්මා කියන ගාථාවෙන් එදා අස්සජි හාමුදුරුවෝ උපදිස්ස පරිත්‍රාජයට කිව්වෙත් මේ කතාවමයි. යංකීච සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියලා එදා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට දේශනා කරෙත් මේ කතාවමයි. අස්මිය සති ධම්මෝති අස්මින් අසති ධම්මෝති කියලා දේශනා කරෙත් මේ කාරණේමයි. ඉමස්ස උප්පාදායිදං උප්පජ්ජති ඉමස්ස නිරෝධායිදං නිරුද්ධති කියලා දේශනා කරෙත් මේ කාරණේමයි. විවිධ න්‍යාය වලින් විවිධ වචන වලින් පිනතුනේ දේශනා කළා තියෙනවා. නමුත් මේ හැම තැනකම මූලික හරය මේකයි. ඒ නිසා මෙන්න මේක පිනතුනේ ඇතැම් විට එක විතරම කියනකොට සමහරට අවබෝධ වෙනවා. අවබෝධ වුණා විතරක් නෙවෙයි එකපාර මාර්ග මාර්ගඵල වැඩිලා ගිහින් එක විතරම සමහර රහස් වෙලා තියෙනවා. සසම් වා ගුණධම් විනු කරගෙන ආපු අය. දැන් බාහ්‍ය දාර්ශනිකය කියන්නේ ඒ වගේ කෙනෙක්. බාහ්‍ය ධර්මයේ ඉතාම කෙටි අනුශාසනයක් උදාහර කරේ. මේ සූත්‍රය ඉතාම කෙටි සූත්‍රයක්. වචන 25ක විතර සූත්‍රයක් තියෙනවා. නමුත් මේ සූත්‍රය දේශනා කරනකොට මොහු ඉතාම බලවත් විදියට හිත දිනු කරපු කෙනෙක් වෙනකොට මේක අවබෝධ වුණා. කෙනෙක්ව රහස් වුණා. දැන් සරියුත් මොගලන් හාමුදුරුවන්ගේ සෝවාන්ුනේ මේක අහලා. දැන් අසජි හාමුදුරුවෝ මේක ඇතුළත් වෙන ගාථාවේ පද හතරෙන් පද දෙකක් කියද්දී සෝවාන් වුණා. ඒකම ඒකාසම තේරුම් අරගෙන ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවන්ට කියනකොට පද හතරම කිව්වට පස්සේ තමයි සෝවාන් වුනේ. අන්න ඒ වගේ පින්තුනේ විවිධ න්‍යායවලදී මේක දේශනා කළ තියෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ මූලික හරය. මෙන්න මේ හරය අවබෝධ කරගෙන බුද්ධිමත්ව මෙතෙන්ට ගෙන්නන සමය පින්තුනේ අපි සතරේදී දාන සීල භාවනාදී පින්දහම් කළා තියෙනවා. දාන සීල භාවනාදී පින්දහම් පිළිකල්ලා බුදුවරයෙක්ගේ දහම බුදුවරයෙක් සියසින් දකින්නට බැරුණත් ඒ දහම හොඳින් මැනවින් අහන්නට සහ අහලා තේරුම් ගන්න පුළුවන් විදිහේ පුද්ධියක් සහිතව අපි මේ ලෝකෙ ඉපදිලා තියෙන පින්තුනි මෙන්න මේ කාර්ය බහරය කරගන්න. ඒ නිසා මෙන්න මේ කාර්ය බහරය කර ගැනීම මේ අවබෝධය ලබා ගැනීම සඳහා අපි පින්තුනි අපේ ජීවිතය කැප කළ යුත්තේ. මේ සඳහා විවිධ ක්‍රමවේදයන් තියෙනවා. දැන් මේ සඳහා දැන් මේ ක්‍රමයේ විතරනේ තේරුම් ගත්තේ. දැන් මේ ක්‍රමයේ තේරුම් අරගෙන ඉවරෙච්ච ගාම කොහොම අපි මාර්ගපාඩපත් උනේ නැහැ කියලා කිව්වත් මොකද? එහෙම වෙන්නේ නැහැ පින්තුනේ ඇතැම් විට. ඒක හරියට දැන් අපි කියමු දැන් මම මේ පින්තුන්ට අනුරාධපුරය ගැන විස්තරයක් කරනවා. රුවන්වැලි සෑය ගැන විස්තරයක් කරනවා. මෙන්න රුවන්වැලි සෑයට මෙහෙමයි යන්නේ, මෙහෙමයි යන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇතුළු වෙන්නේ. මෙන්න මේ වගේ සයිස් එකක් තියෙනවා කියලා අපි විස්තරයක් කියවා කියමු. විස්තරයක් කියලා ඉවරුනා මේ පින්තුන් බලනවා අඩ පිට. බලගෙන කොහොනේ නිරුවන්වැලි සෑය කියන. ඈ පින්තුනේ මේක තමයි මාවත. රුවන්වැලි සෑය ගැන කියපු විස්තරය වගේ මේක තමයි මාවත. මේ මාවත යන පිළිවෙල තමයි සීල සමාධි ප්‍රඥා කියන ක්‍රම තුන. ත්‍රිවිධ ශික්ෂාව. ඒ සඳහා හැකි තාක් අපි කාය වචනේ සංවර කරගන්න ඕන. හැකි තාක් අපේ පාලනයක් කරගන්න ඕන, සංවර වෙන්නට ඕන. ඒ සංවරය ඉඳගෙන අපි හිත යම් කිසි අරමුණක නිතර නිතර හිත භාවිත කරන්නට ඕන. ඒක සමාජගත කරගන්නට ඕන. ඒ වගේම මේ සමාජගත හිතට තමයි පිළිතුරු නිතර නිතරම අනිත්‍ය දුක අනාත්මෝණින් දකින්නට ඕන. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමුදය විසුද්ධිය කියලා කියනවා. මේ සියලු සංස්කාර මේ පිළිතුරු සංස්කාර කියලා කියන්නේ අපට මේ ලැබෙන සියලු මාධ්‍යම් ටික. මේකේ අධ්‍යක්ෂම් ටික පිළිතුරු වෙන කන්නාඩි ළඟට ගිහින් එතනින් අයින් වෙනවා එක්කම නිරුද්ධ වෙනවා වගේ ක්ෂණිකව මේවා නිරුද්ධ වෙනවා. අපි අහන දේවල්, දකින දේවල්, ස්පර්ශ කරන දේවල්, ආග්‍රහණය කරන දේවල්, දිවෙන් රස දකින දේවල් මේව ක්ෂණිකව පිළිතුරු නැති වෙනවා නැති වෙනවා. එක අවස්ථාවක ඉඳන් තව අවස්ථාවක යන කිසිම දෙයක් නැහැ. අපේ ශරීරයවත් මේ අවස්ථාවේ ඉඳලා ඊළඟ අවස්ථාවට යන්නේ නැහැ. නමුත් අපිට මේ දෙකේ සමානත්වයක් පේනවා. අපි හිතන්නේ දිගටම පොඩි කඩේ නම් ගස් පින්තූර ටික එක ළඟම තියුමට වච්ච අපි හිතන්නේ මේකම පුද්ගලෙක් ආවේ කියලා. නමුත් එකම පුද්ගලෙක් නෙමෙයි ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඇති වෙන හේතුඵල ධම් ටික මේ බෞද්ධක දේවල් එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවත් එක්කම සම්බන්ධ සාමත අලුතෙන් හට ගන්නවා. මේ අලුතෙන් හට ගන්න බෞද්ධක දේවල් ටිකක් තමයි මේ යන්නේ පිනුද. දැන් ඒක විද්‍යාවන පිළියරන් තියෙන්නේ. දැන් විද්‍යාවේ කාලයක් මේ ඇටම් කියන එක ඉස්සර දෙයක් හැටියට පිළිගත්තා. නමුත් දැන් පිළිගන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඒකත් කුඩා කොටස් වලට බෙදලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී කොටස් වලට බෙදලා මේවා ඉස්සර දේවල් නෙවෙයි, මේවා වෙනස් වෙන ස්වභාවයන් කියලා තේරුම් ගන්න දැන් තියෙනවා. අනාවරණය කරගෙන තියෙනවා. එතකොට ඒ ස්වභාවය තමයි පිනසුනේ මේ ගොඩනැගිලි ඇතුළු මේ අපේ ශරීරය ඇතුළු මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ මේ වගේ ශක්ති විශේෂයන්ගෙන්. ඒ ශක්ති විශේෂ කියලා කියන්නේ ඉස්සර දෙයක් නෙවෙයි, මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන ශක්තියන් මේවා. එනිසා එවැනි තත්ත්වයක එවැනි අස්ථාවර ලෝකයක පිනතුනි ඉස්තර කියලා ගන්නවන යම් දෙයක් ඒක දුක ඇතිවෙන හේතුවක්. එතන මේක හරියට නොනින් දකිනවා නම් පිනතුනි අපි හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයන් කියන එක දකිනවා. ඒ වෙනස් වෙන ස්වභාවයන් දකිනවා නම් පිනතුනි කිසිම දෙයක් මම මගේ වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. දැඩිව ග්‍රහණය කර නොගත්තනම් අර අල්ල ගැනීමෙන් ඇතිවන දුක් ටිකක් ඇතිවන්නේ නැහැ. එතකොට බැඳීමයි අඩු කරගන්නේ. නමුත් එක දෙයක් තියා ගන්නට ඕන. මොකද්ද? යුතුයකම් පිළ තියා ගන්නවා. දරුවන් වශයෙන්, ස්වාමි භාර්යාවන් වශයෙන්, දෙමාපිය දරුවන් වශයෙන් යුතුයකම් ටික අපි හොඳට කරනවා. යුතුයකම් ටික කරනවා. නමුත් මේ ඇලීම අඩු කරගන්නවා. ඇතැම් විට රහත් භාවයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි අමරණ උපස්ථාන කරලා තියෙනවා. දෙමාපියන් තනකට තියෙන පින්න පාට කළා. මේ අවබෝධය ලැබුණා කියලා යුතුයකම් නොකර ඉන්නේ. මේ අවබෝධය ලැබෙච්ච කෙනා පිණුතුනේ අවබෝධය නැති කෙනාටත් වඩා හොඳින් යුතුයකම් ටික කරනවා. මේ අවබෝධය ලැබෙච්ච විසාකාම නිවසේ නම් ඉතාම සම්පූර්ණ ඉතාම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. මේ අවබෝධය ලබාගත් චිත්ත ගෘහපති අනාගාමි වෙන විවාහ නොවේ. තමන්ගේ අන්ද දෙමාපියන් සගතමින් ධර්මික රැකියාවකින් තමන්ගේ දෙමාපියන් පෝෂණය කරනවා. එනිසා මේ අවබෝධය ලබා ගන්න කෙනා තමයි පිනතුනි ජීවිතයේ වඩාත්ම අඩුපාඩු අඩුවෙන් වඩාත්ම පරිපූර්ණ ජීවිතයක් ගත කරමින් වඩාත්ම සතුටෙන් වඩාත්ම ආදර්ශවත් සම්පන්න ජීවිත ගත කරන්නේ මේ අවබෝධය ලබන කෙනා. මේ අවබෝධය ලබන කෙනා සතර දුක් විඳීමට හේතු වන සුළු වූ දෙයක්වත් කරන්නේ නැහැ. කෙනෙකුට පරිණත ත්‍යාගයෙන් තුනේ තමන්ගේ ඉරියව්වකින්වත් අනිත් කෙනාට අයහපතක් වෙන විදිහක් කරන්නේ නැහැ. ඔව් දන්නවා මේ සබය අවබෝධ කරගන්න මොකද මේ හේතුඵල ධර්ම තුලින්ම පිනතුලි මේකේ කර්මඵල න්‍යායකුත් තියෙනවා. අන්න ඒක හේතුව. මේක කවුරුවත් ඇති කරන දෙයක් නෙවෙයි. දැන් වී ඇටයක් අපේ යන්ත්‍ර ස්ථානයක රෝපණය කරවති. නුග ඇටයක් රෝපණය කරවති. අඹ ගෙඩියක් පෝෂණය අඹ ඇටයක් රෝපණය කරවති. ඒකෙන් ඇතිවන ගහෙන් එක අඹ ගෙඩියද දෙන්නේ? එක වී ඇටයද දෙන්නේ? නෑ නෑ නේද සිය ගානක් ඇතෙමිට පල දෙනවා. අන්නේ සිද්ධාන්තය තමයි පිනතුනි අපි යම් කිසි දෙයක් යම් කිසි කර්මයක් කරවතින් ඒ කර්මයේ සමාන විපාක එකක් නෙවෙයි හම්බෙන්නේ. ඊට සමාන විපාක 10000 ගණන්වලින් හම්බෙනවා. දැන් ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ දැන් සාංගික ධානම හිම දෙනකොට අසංචේයෝ අප්පමේයෝ මහා පුඤ්ඤහන්දෝ කියලා. ඇතැම් විට එක ධානය දෙන්නේ කල්ප ගණන් සිද්ධ වෙනවා. ඒ වගේම පිනතුනි අනිත් පැත්තනවා. අරලුවට සංග්‍රහය ගාතාවක් තියෙන්නේ එක් අංගනක් එළු දෙනකගේ ඉස්සින්දා ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලබා කියලා තියෙන්නේ ළුවර සංග්‍රහයෙන්. එක් කාන්තාවක් එළු එක්කේ ගෙනත් තියෙන දෙක ආත්ම භාවයයි ඇය ඇඟේ ලෝම ගණනට ඒ වගේම ඉස් කැපුම් ලැබුවා කියලා. දෙපැත්ත මෙහෙම ඇපෙනතුනේ මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි මේක. ඉසිඳු දෙයක් ඉසිඳු ලෝකයක අතුරු සමාන දෙවි කෙනෙක්ව ලැබුම් කාර්යකෝ කරන දෙයක් නෙවෙයි. යාදසං වපති බීජං යම්සේ විදියටද බීජ වපුරන්නේ ඒ විදියටමයි තමයි ඵල ලැබෙන්නේ. ඒ නිසා හොඳ ඵල අපේක්ෂා කරනවා නම් හොඳ පුණ්‍ය නිධානම ලෙස සම්පත් කරන්න. නරක ප්‍රතිඵලට අකමැති නම් නරක බීජ වපුරන්න එපා. මේක තමයි බුදුහාඳුරන්ගේ ප්‍රධානම අනුශාසනාව. සබ්බ පාපස්ස කරනවා. පව් කරන්නේ පස් සියලුම අපසලින් මෙදෙන හැකේ තා සුරු වෙන්නේ යවි. කුසනස්ස උපසම්බදා කුසල කරන්න තින්දහම් කරන්න. සචිත්ත පරියෝදපනං සිත හැකිතා අකුසලං වලින් මුදවන්න පිරිසුදු කරගන්න හිත. හේතං බුද්ධහන සාසනං මේ ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවේ සාරාංශය කෙටි හරය. පිටුපින් අපි මේ සාකච්ඡා කළේ බුදුදහමේ මූලික කරුණු ටිකක් පිළිබඳව අපි සාකච්ඡා කළේ. මේ පින්නතුන්ට මේ අහපු කාරණා වලින් ප්‍රශ්නෙම අහන්න තියෙනවා නම් දැන් අපි ඒ සඳහා අවස්ථාව සලසලා දෙනවා. සද්ධායෙන් යාස්කාරට සහභාගී වුණා මහේලා වික්‍රමසිංහ මහත්මිය උපන්දිනයේ තීපත් කරගෙන තමන්ගේ හිත මිත්‍රාදීන් හැම දිනේ හේකරාසී කරගෙන ජීවිතය කරන්න පුළුවන් වටිනාම පින්කමක් මේ සිද්ධ කළේ. ඒ සා බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසලා දුන්නා. එතුමියත් බණ ඇහුවා. සිද්ධ කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේම බලාපොරොත්තු වන ආකාරයට ඒ වික්‍රමසිංහ මහත්මයට පෙරවන් සරණින් පින්කම් ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ඉදිරියටත් මෙමුදු පින්කම් කරන්නට එතුමියට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා කවුරුත් සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පින්තුන් නමින් මියගොස් කිසම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වමින් වෙස්නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ සෑමගේ පරලෝ ජීවිත වාසනාවන්ත කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් ඉදන් මේ ඥාති නම් හෝතු ගාථාව රැස්කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්බුද්ධත්වයේ දේවිනුත් මේ පින් අනුමෝදන්ව ඔබ ආත් හැම දිනමත් අපේ රටේ සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. එත්තාවකාචම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ලැබුණු පින්කම් මත කොටස් සිදු කරගන්නට මේ හැම දිනාටම කායික මානසික නිරෝගී භාවයක් ලැබේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දුක්ඛම් පන්තා ච නින්දුම්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිසෝකා කුන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොන්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.